නමාමි බුද්ධං ගුණසාගරං තං සද්ධා සදා හොන්තු සුඛිය වේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛිය වේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ සාවකං සද්ධා සදා හොන්තු සුඛිය වේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච හොඳයි පින්තුනේ අද අප මේ බලාපොරොත්තු වන්නේ විශේෂ ආගමික කටයුත්තක් සිදු කරන්න. ශානානකර මහත්මයා ඇතුළු ඒ ආදරණීය මිතුරන් සමග මම හිතන්නේ වසර 40කට අධික කාලයක් ඉතාම සමීපෙන් ආශ්‍රය කළ හොඳ මිතුරෙක් වශයෙන් වාසය කරපු පින්වත් අසග ඛාන් මහත්මයාට සසර ජීවිතයේ සුවපත් වන්නට පුණ්‍යානුමෝදනා පිණිසයි අද දින මේ පින්කම සංවිධානය කළේ. ඉතින් බෞද්ධානුකූලව අපට කරන්න පුළුවන් ඉහළම ආගමික චාරිත්‍රය පුණ්‍ය කර්මය එතුමාගේ සසර ජීවිතයේ සුවපත් වන්නට හැකි විදියට අපි ඒක පින් වැඩෙන විදියට ආනිසංසදායී විදියට ලස්සනට මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් අපි දන්නවා මේ සහභාගී වෙන බොහෝ දෙනෙක් ශානානකාර මහත්මයා එතුමාගේ යහළුවන් සමග කොයි ආකාරයෙන්ද ජීවත් වෙන්නේ කියලා. මං හිතන්නේ පාසලේ මුල්ම කාලේ හමු වෙච්ච යාළුවන්ගේ ඉඳන් අද හමු වෙන යාළුවා දක්වා හැමදෙනාටම උපකාර කරමින් ඒ ඇගේ මානසික මට්ටම දියුණු කරන්න ආධ්‍යාත්මික සතුට දියුණු කරන්න නිතරම කටයුතු කරනවා. ඉතින් Taman සමග එකට හිටිය යාළුවෙක් මිය ගියොත් එතුමා හුඟා සංවේගයට පත් වෙනවා. ඇතැමිට තමන්ගේ දරුවෙක් නැතිවුණ වගේ බොහොම දුකට සංවේගයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවෙහි හෝ ලෝකයේ කොහේ හරි තැනක යහළුවෙකුට අනතුරක් වුණත් ලෙඩක් දුකක් වුණත් ඒ හැම කෙනා ගැනම සලකලා බලනවා. ආගමික වශයෙන් සිදු කරන්න පුළුවන් සියලුම කටයුතු සිදු කරලා ආශිර්වාද සිදු කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් ඒ හොඳ යහපත් ගුණාංගයයි මේ අදත් සිදු කරන්නේ. හොඳයි, අද මේ කටයුත්ත සිදු කරන ආකාරය මුලින් පැහැදිලි කරලා දෙනවා. මුලින්ම අපි අපේ ශාන් මහත්තයාගේ ගෙදර සූදානම් කරලා තියෙන බුද්ධ පූජාවාදිය බුද්ධ පූජාවක් කියලා හිතලා ස්වාමින් වහන්සේලා උදෙසා දානයක් කියලා හිතලා අපි පූජා කරනවා. දානය පූජා කළා, ඒක සූදානම් කළා, එතන තැන්පත් කරාට පස්සේ අපි මුලින්ම අරමුණ පැහැදිලි කළා. ඊළඟට පංචශීලයේ සමාදන් වෙලා විශේෂයෙන් සූදානම් කරපු මතක වස්ත්‍රයක් තියෙනවා. ඔබ දන්නවා බෞද්ධයන් හැටියට අපි කෙනෙක් මිය ගියාම මතක වස්ත්‍ර පූජාවක් සිදු කරනවා. සුදු වස්ත්‍රයක් ස්වාමීන් වහන්සේට පූජා කළා. ඒ පින් අපි මියගිය ඥාතීන්ට අනුමෝදන් කරවීම කරනවා විශේෂයෙන්ම. ඉතින් ඊට සමගාමීව දානයත් පූජා කරනවාද උදෑසනම ශාන් මහත්මයාගේ ගෙදර ලස්සනට දානෙම සූදානම් කරලා ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කරන්න සකස් කරලා තියෙනවා. ඉතින් ඒ ආදියත් අපි පූජා කරනවා. ඊළඟට අපි මතක වස්ත්‍රයේ පූජා කළ අවසානයේහි අනිත්‍ය ප්‍රතිසංයුත ගාථාව කියලා අනිත්‍ය සුළු වේලාවක් මෙනෙහි කරලා ඊළඟට අපි ටික වේලාවක් සියලු සත්‍යයන්ට මෛත්‍රී වඩලා ඒ සියලු පින් අපි ඒ අස්ග ඛාන් මිතුරාගේ සසර ජීවිතයේ සුවපත් වන්නට අප පුණ්‍යානුමෝදනා කරනවා පෑන් වඩලා. අවසානයේදී අපි පොඩි අනුශාසනාවකට ඇහුම්කන් දීලා අපි අපේ හිත මේ වෙලාවේ පවත්වා ගත යුතු ආකාරය ගැන සාකච්ඡා කරනවා. ඒ විදිහට තමයි අද මේ ආගමික කටයුතු සිදු කරන්නේ. හොඳයි, අප මුලින්ම බලාපොරොත්තු වන්නේ මේ සෝදානම් කළ තියෙන දානය ඇතුළු මේ පූජා ද්‍රව්‍යයන් මල් පහන් සුවඳ දුන් ආදී සියල්ලක්ම ශාන් මහත්මාගේ නිවසේ තියෙන ප්‍රතිමා වහන්සේ අභියස තැන්පත් කරන්න අප බලාපොරොත්තු වන්නේ. ඒ නිසා ඒ සඳහා සූදානම් වෙන්න. ඉතින් අප මුලින්ම පංචශීලය සමාදන් වෙලා මේ ආගමික කටයුතු සිදු කරනවා. ඉතින් බෞද්ධ පින්නතුන් පංචශීලය සමාදන් වන්නට සූදානම් වන්න. සූදානම් වෙලා අපි නමස්කාරය කියමු. අනිත් අපේ පින්නතුන් ඔබත් මේ දැස බලලා මේ සිදුවෙන කටයුතු ගැන හොඳට සිහියෙන් ඉන්න. ඒ වගේම ඔබේ නමින් මිය ගිය ඒ ආදරණීය ඥාතිවරයා ඛාන් මහත්මයා සසර ජීවිතයේ සුවපත් කරගනිත්වා, එතුමා සුවපත් වෙත්වා, සුවපත් වේවා කියන හැඟීමෙන් මේ කාලය තුළම මෛත්‍රී සහගතව කාලය ගත කරන්න ඔබට පුළුවන්. මේ වෙලාවේ ලවින් කයිනස් එක ප්‍රැක්ටිස් කරන්න. At this moment, you can practice loving-kindness meditation. May Mr. Asghar Khan be well, happy and peaceful. May he have a blissful life. Thinking thus, you can practice loving-kindness meditation at this moment. At the same time, as Buddhism, now we are performing Buddhist religious activities on behalf of late Mr. Asghar Khan. හොඳයි පින්නතුනි, නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. දතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පහනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි, අප මුලින්ම බලාපොරොත්තු වන්නේ මේ සෝදානම් කළ තියෙන බුද්ධ පූජාදිය බුදුරජාණන් වහන්සේට පූජා කරලා, ඊළඟට දානය සංඝ සතුකොට පූජා කරලා දානමය පින්කම සිදු කරන්ටයි බලාපොරොත්තු වන්නේ. පළමුවෙන් අපි සෝදානම් කළ තියෙන මල්, පහන්, සුවඳ දුන්, ගිලන්පස්ස, දානයාදී මේ සියලුම පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ උදෙසාත් සංඝරත්නය උදෙසාත් පූජා කරමු, පූජා වේවා කියන අදහසින් අපි මේකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤූහීති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලාන් ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති. සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරම් පදින්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම්. වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පෝජයාමි මොනින්දංස සිරිපාද සරෝරුහේ පෝජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුප්පන්මිලායාති යථායිදම් මේ කායෝ තථායාති විනාශභාවන් අධිවාසේතුනෝ බන්තේ පානියම් නුපනාමිතම් අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අධිවාසේතුනෝ බන්තේ භෝජනම් නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අධිවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියං සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, ඔබ හැම දෙනාම දන්නවා අප මේ සිද්ධ කරමින් සිටින ආගමික කටයුත්ත පිළිබඳව. මීට දින කිහිපයට කලින් ශ්‍රී ලංකාවේදී මියගිය අස්ග ඛාන් මහත්මා වෙනුවෙන් බෞද්ධ චාරිත්‍රානුකූලව සිදු කෙරෙන ආගමික කටයුතුයි මේ සිදු කරන්නේ. ඉතින් එතුමා කුඩා කාලේ පටන්ම ඉතාම ළඟින් ආශ්‍රය කළ ශ්‍රී ලංකාවේත් ඒ වගේම ඇමරිකාව ඇතුළු අනිත් රටවල ඉන යහළුවොත් කවුරුත් එකතු වෙලා තීරණය කළා මේ වෙලාවේ අපට එතුමා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තමයි මේ වගේ අපේ දාන ආදී පින්දාම් සිදු කරලා අපේ හිතේ කුසල චේතනා දියුණු කරගෙන එතුමා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම කළ යුතුයි කියලා අප තීරණය කළා. ඉතින් ඒ අදහසින් තමයි මේ ආගමික කටයුත්ත අද ඇමරිකාවෙහි ටෙක්සාස් ප්‍රාන්තයේ හියුස්ටන්හි සිටින ශානානකර මහත්මාගේ නිවස මූලික කරගෙන ලෝක පුරා වෙසෙන යහළු මිත්‍රාදීන් කාගේත් සහභාගීත්වයෙන් මේ සිදු කරන්නේ. ඉතින් ඔබ දන්නවා අපිත් එකට ඉන යහළුවන් කුමන ආගමේ වුණත්, කොයි රටේ ප්‍රදේශයේ කොයි ජාතියක වුණත් අපේ යාළුවන් සහෝදරයන් විදියට ආශ්‍රය කරනවා. මේක තමයි උතුම් මානසික ගුණාංගය කියලා කියන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් ආගමික වෙන්න කලින් අපේ ළඟ හොඳ මනුස්ස ගතිගුණ තියෙන්න ඕන. කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගශීලීත්වය, අවංක බව මේ වගේ ගුණාංග වලින් බැඳෙන අපි උපතින් මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් අර ගුණධම් එක්ක හියුමන් වැලියුස් එක අපි එකට බැඳිලා ඉන්නවා. අන්නේ බැඳීම ඉතාම ශක්තිමත් බැඳීමක් ලෙසයි ධර්මයේ සඳහන් වන්නේ. විශ්වාසා පරමාඥාති කියලා කියනවා. Trustworthiness is the best kinship කියලා. Trustworthiness is the best friend කියලා. එතකොට විශ්වාසවන්ත බව තමයි උතුම්ම ඥාතිත්වයේ හැටියට දේශනා කළේ. ඉතින් යකින් ගන්න විට බොහොම සමීපතව ඇසුරු කරපු යහළුවෙක්, හොඳ ගුණ දහම් තිමිච්ච, ගුණාංග තිමිච්ච යහළුවෙක් විදියට අස්ග ඛාන් මහත්මයා ඔබ හැමදෙනාගේම සහෝදරයෙක් විදියට ඔබට සලකන්නට පුළුවන්. අන්නේ සහෝදරත්වයෙන් තමයි අද මේ විදියට රැස් වෙලා ඔබේ කාලය කැප කරලා මේ විදියට පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්නට තීරණය කළේ. ඉතින් ඒ සඳහා මේ නිවස මූලික කරගෙන අද උදෑසනම මේ අවස්ථාවේදී ඇමරිකාවට උදෑසන කාලය අද මේ බ්‍රහස්පතින්දා 26 වෙනිදා පෙරවරු වෙලාවයි මේ තියෙන්නේ. ඉතින් ඊට අනුරූප විදියට ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දානය සෝදානම් කරලා, දානය පූජා කරලා ඒ දානමේ පින්කමේ කුසලයක් ඒ කාන් මහත්මාට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර දැන් විශේෂයෙන්ම සූදානම් කරපු මතක වස්ත්‍රයක් තියෙනවා, සුදු වස්ත්‍රයක්. මේක බෞද්ධ සංස්කෘතියේ තියෙන සුවිශේෂ පින්කමක්. කෙනෙක් මිය ගියාම අපේ ස්වාමින් වහන්සේලා උදෙසා සිවුරු පිරිකරක් පූජා කරලා, විශේෂයෙන් සුදු රෙද්දක් පූජා කරලා, ඒ සිවුරු සාදා ගැනීම සඳහා වස්ත්‍රයක් විදියට ඒක ස්වාමින් වහන්සේලාට පූජා කරලා ඒ පින මියගේ ඥාතීන්ට අනුමෝදන් කරනවා. මේක ඉතාම පෞරාණික චාරිත්‍රයක්. එදා මීට වසර 2500කට කලින් බුදුරජාණන් වහන්සේ දඹදිව වාසය කරන කාලයේහි එකල ස්වාමින් වහන්සේලා සිවුරු සකස් කරගත්තේ මියගිය අය ඒ අයගේ ශරීරයන් ඔතල තිබිච්ච රෙදි තිබුණා. සුදු පැහැති රෙදි වලින් එකලත් ඒ මලමිනි ඔතල තියෙනවා. අන්නේ මලමිනි ඔතපු රෙදි අරගෙන තමයි ස්වාමින් වහන්සේලා සිවුරු සකස් කරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ රෙද්ද වස්ත්‍රය ගන්නකොට මිය ගියාට පුණ්‍යානුමෝදනා කිරීමකුත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ චාරිත්‍රය තමයි වර්තමානය කරා ඇවිල්ලා තියෙන්නේ. අදත් අපි බෞද්ධ කෙනෙක් මිය ගියාම ඒ අතීත සිද්ධිය සිහිපත් කරලා ස්වාමින් වහන්සේලා උදෙසා සිවුරු සඳහා කියලා හිතලා අප සුදු පැහැති වස්ත්‍රයක් පූජා කරලා ඒ වස්ත්‍රයේ පූජා කිරීමේ දානමය කුසලය මියගේ ඥාතීන්ට අනුමෝදන් කරනවා. අන්නේ චාරිත්‍රය දැන් මේ අප සිද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ශානානක්කාර මහත්මයා ඒ සඳහා විශේෂ සුදු පැහැති වස්ත්‍රයක් මීටර ගානක් දිග සුදු පැහැති රෙද්දක් ඒ සඳහා සූදානම් කරලා තියෙනවා. දැන් ඒ වස්ත්‍රය අපි සංඝ සතු කොට පූජා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, ඒක අතට අරගෙන දැන් අපි ඒක පූජා කරන්න බලාපොරොත්තු වෙනවා ගාථාවක් කියලා. ඉතින් මේකට සහභාගී වෙන අනිත් යාළුවනොත් මේකට සක්‍රියව සහභාගී වෙන්න ඔබේම දෑතින් ස්වාමින් වහන්සේලාට සිවුරු පිරිකරක් පූජා කරනවා කියලා හිතලා ඒ ඔබේ ආදරණීය මිත්‍රයා වසර 40කට අධික කාලයක් ඔබ සමග සමීපව ගුණධමෙන් බැඳී මිත්‍රත්වයෙන් ඇසුරු කරපු මීට දින කිහිපයකට කලින් ශ්‍රී ලංකාවේදී මිය ගිය අසුජ ඛාන් මහත්මයාට පුණ්‍යානුමෝදනා පිණිස එතුමාගේ සසර ජීවිතයේ සුවපත් වීම සඳහා මේ සූදානම් කරපු සුදු පැහැති වස්ත්‍රය ස්වාමින් වහන්සේලා උදෙසා සංඝ සතු කොට පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උත්තම කුසලය පුණ්‍යඵලය මීට දින කිහිපයකට කලින් මිය ගිය අසුජ ඛාන් මහත්මයා මේ පින අනුමෝදන් වේවා. එතුමාගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා වාසනාවන්ත උපතක් ලබා ගනිවා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට අපි ගාථාව කියලා මේ සුදු පැහැති වස්ත්‍රය ස්වාමින් වහන්සේලා උදෙසා පූජා කරනවා. සාදු කියන්න. සාදෝ සාදෝ සාදෝ. කාලකථානම් අම්හාඛං ඥාතීනං සංගන්තාය පුඤ්ඤත්තාය ඉමං මතක වත්තං බික්ඛෝ සංඝස්ස දේම කාලකථානම් අම්හාඛං ඥාතීනම් පුඤ්ඤත්තාය සංඝන්තාය ඉමං මතක වත්තං බික්ඛෝ සංඝස්ස දේම කාලකථානම් අම්හාඛං ඥාතීනං පුඤ්ඤත්තාය සංගතාය ඉමං මතක වත්තං මතක බික්ඛෝ සංඝස්ස දේම සංඝස්ස දේම හොඳයි පූජා කරන්න. සාදු සාදු සාදු. හොඳයි ඊළඟට අපි කරන්නේ අනිත්‍ය ප්‍රතිසංයුත ගාථාව සජ්ජහනා කරලා ටික වේලාවක් මෙඩිටේෂන් ටෙක්නික් එකක් ප්‍රැක්ටිස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. Now we are going to listen to the main stanza in Buddhism which consists with impermanence. Everything is impermanent. Every condition things arise and cease at the moment. This is one of the meditation techniques in Buddhism, insight meditation or vipassana bhavana. Reciting and listening to this stanza verse, we practice insight meditation. By listening to this verse, we generate positive thoughts in our mind. By the power of this spirituality, may Mr. Asghar Khan have a blissful life. May he attain the peace of mind. With that intention, now we monks are going to chant this special stanza which consists with impermanence. Anicca vata sankhara uppada vaya dhammino uppajjantva nirojjanti te sambhupa samosukho anicca vata sankhara uppada vaya dhammino uppajjantva nirojjanti te sambhupa samosukho anicca vata sankhara uppada vaya dhammino uppajjantva nirojjanti te sambhupa samosukho sadu sadu sadu. හොඳයි දැන් අප බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී අපි අපේ හිත දිනවන ආකාරයට හිතේ කුසලය පින දිනවන ආකාරයේ ආගමික කටයුතු කිහිපයක් මේ අවස්ථාවේදී සිදු කළා. බුදුරජාණන් වහන්සේ උදෙසාත් සංඝරත්නය වෙනුවෙනුත් දානය පූජා කළා මේ ඇමරිකාවේහි කැලිෆෝනියා ප්‍රාන්තයට සහ ටෙක්සාස් ප්‍රාන්තයට උදෑසන වරුව ස්වාමීන් වහන්සේලා උදෙසා දානේ පූජා කළා සම්බුද්ධ පූජා පැවැත්තුවා. ඒ වගේම මතක වස්ත්‍රයක් සංඝ සතු කොට පූජා කළා. පංචශීලයේ සමාදන් වුණා. අනිත්‍ය ප්‍රතිසංයුත්ත ගාථාවකට ඇහුම්කන් දුන්නා. ඉතින් මේ අවස්ථාවේදී අපි ඒ අස්ගර් ඛාන් මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පැන් වඩමින්. ඉතින් එතුමා කොහේ උපත ලබල සිටියත් මේ පින දැක සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන ඒ මෛත්‍රී සිතවිල්ල සහිතව දැන් අප පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. හොඳයි පැන් වාදනය ළඟට ඇවිල්ලා අපි පැන්වත් කරමින් පැන් වඩමින් අසුජ ඛාන් මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන අවස්ථාව. හොඳයි පැන් වාදනය අරගෙන අපි දැන් ගාථාව කියලා පැන් වඩමු. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථාවාරි වහා පෝරා පරිපෝරෙන්ති සාගරම් ඒවමේවයිතෝ දෙන්නම් තේතානං උපකප්පති. සාදෝ සාදෝ සාදෝ. හොඳයි පින්නතුනි, ඔබ බොහෝ දෙනෙක් ඉතාම සත්පුරුෂ පිරිසක් විදියට ඒක රාශි වෙලා ලෝකෙ කොහේ හිටියත් ඒ හැම දෙනාම සහෝදරත්වයෙන් ඔබේ ආදරණීය සහෝදරයා, මිතුරා, ඥාතිවරයා වෙනුවෙන් බෞද්ධ චාරිත්‍රානුකූලව අපට කළ හැකි ඉහළම යුතුකම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරපු අවස්ථාව. මෙහිට දින කිහිපයට කලින් ශ්‍රී ලංකාවේදී අසනීප වෙලා මියගිය අශ්ග ඛාන් මහත්මා වෙනුවෙන් සිදු කරන පින්කමයි මේ ඔබ මේ සිදු කළේ. ඉතින් අපි දන්නවා අපිත් එකට ජීවත් වෙච්ච කෙනෙක් මිය ගියාම අපි කොයි ආගමේ හිටියත් ඒ ආගම අනුකූලව අපි කටයුතු සිදු කරලා ඒ මිය ගිය අය සිහිපත් කරන සිරිතක් තියෙනවා. ඒක අද ඊයේ පටන් ගත්තු දෙයක් නෙවෙයි. වසර දහස් ගානකට කලින් ඉඳලම මේ චාරිත්‍රය ලෝකයේ තුර තියෙනවා. මිනිසුන් අතර විතරක් නෙවෙයි. ඔබ දන්නව ඇතැම් සත්වයන් ඔවුන්ගේ ළඟම ඥාතිවරයෙක් මිය ගියාම ඔවුනොත් යම්කිසි විදියක කටයුත්තක් සිදු කරලා තමන්ගේ හදවතේ තියෙන සංවේගය ප්‍රකාශ කරනවා. ඉතින් විශේෂයෙන්ම බෞද්ධයන් විදියට අපි මෙවැනි අවස්ථාවකදී කටයුතු සිදු කරන්නේ කුමන නිමිත්තක් අරමුණක් සහිතවද කියන එක අප සිහිපත් කළ යුතුයි. මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් අපි මුලින්ම කරන්නේ ඒ ඥාතිවරයාගේ ළඟම ඥාතීන්ට අපි කතා බහ කරලා අපි දුක ශෝකය බෙදා ගන්නවා. මොකද යම්කිසි කෙනෙක් මිය ගියාම වැඩිපුරම දුක් වෙන්නේ ඒ ළඟින් මැසුරු කරන අය. ඒ නිසා අපි ඔවුන්ව කතා බහ කරලා අපේ දුක සංවේගය අපි බෙදා හදා ගන්නවා. ඊළඟ කාරණේ තමයි අපි ඒ මිය ගිය කෙනාට පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් විදියක් හිතලා ඊට අනුරූප විදියට ඒක සිදු කරනවා. ඉතින් ඔබ දන්නවා මේ කාලයේ ශ්‍රී ලංකාවේහි මේ වගේ ආගමික කටයුතු සිදු කරන්න තරම් වාතාවරණයක් නැහැ. ඒ වුණත් අපි ලෝකයේ කොහේ හිටියත් ආගමික ස්ථානවලට රැස් වෙලා ස්වාමින් වහන්සේ කෙනෙකුට ආරාධනා කරලා මේ වගේ කටයුතු සිදු කරලා මේ ගියට පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් අද මේ ඇමරිකාව කේන්ද්‍රස්ථානය කරගෙන මේ විදියට ඒ තමන්ගේ හිතමිතුරා වෙනුවෙන් ඔබ හැමදෙනාම පුණ්‍යානුමෝදනා කටයුත්තක් සිදු කළා කියලා ඔබට බොහොම හිතේ සැනසීමක් ඇති කරගන්න පුළුවන්. මං හිතන්නේ ඔබ කුඩාම කාලයේ අධ්‍යාපනය ලබන කාලේ ඉඳලා වැලිකෙළියේ පටන් සෙල්ලම් කළා, එකට ඉගෙනගෙන, එකට ගහ බැනගෙන තැම්මිට, එකට වාද විවාද කළා, කෑම බීම කාලා, එකට වාසය කළා, වසර 40කට අධික කාලයක් ඔබ සමග එකට හිටපු ඉතාම කල්යාණ මිත්‍ර සුහඳ මිතුරෙක් ඔබ අද මේ සිහිපත් කරන්නේ. එනිසායි අස්ක ඛාන් මහත්මා වෙනුවෙන් ඔබ මේ තමන්ට කරන්න පුළුවන් ඉහළම ආගමික චාරිත්‍රය මේ සිදු කළේ. දානමය වශයෙන් පින්කමක් කරලා, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාම සිදු කරලා එතුමාට පුණ්‍යානුමෝදනා කළා. ඉතින් මේක අපට කරන්න පුළුවන් ඉහළම දේ තමයි මේ කළේ. අපි දන්නව කෙනෙක් මිය ගියාම ජීවත් වෙන කෙනෙක් වගේ අපට අතින් අතට යම් කිසි දෙයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ සිතේ කුසල චේතන ඇති කරගෙන ඒ ඇති කර ගන්නා වූ පින් සිතිවිලි කුසල චේතන අනුමෝදන් කරවීම පමණයි අපට කරන්න පුළුවන්කම තියෙන්නේ. When someone passes away, we can do only thing that acquiring positive thought, spiritual energy in our mind, sharing with that merit with departed relative, that is the thing that you are doing here. As close relatives and friends, think in the qualities of late Mr. Asghar Khan, you are performing a very spiritual activity according to Buddhist tradition, practicing three meritorious deeds, generosity, virtue or moral conduct, and meditation. We develop positive thoughts in our mind, and also we transfer the merits to those who passed away, Mr. Layton Asghar Khan. Therefore, you can be happy as grateful relatives and friends. You are doing the very special thing, the best thing that you can do at this moment. Ithin pinnathune ඒ මියගිය කෙනා වෙනුවෙන් මේ වගේ පින්කම් කරනකොට අපේ හිතේ තියෙන යම්කිසි දුකක් තියෙනවා නම් ඒක කිසියම් ප්‍රමාණයකින් අඩු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි මියගිය කෙනා පින් අනුමෝදන් වන්නට පුළුවන් තැනක සිටිනවා නම් මේ පින දැක ඒ කෙනා සුවපත් වෙනවා, පින් අනුමෝදන් වෙනවා. ඉතින් ඒ ගැන හිතනකොට ඔබට හිතේ ලොකු සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ආදරණීය මිතුරා වෙනුවෙන් මේ මොහොතේ ඒකට සහභාගි වෙන්න ඔබට අවස්ථාව නැති වුණත් ඔබ ලෝකයේ කොහේ හිටියත් ඒ ආදරණීය මිතුරාට කරන්න පුළුවන් ඉහළම යුතුකම පුණ්‍ය අනුමෝදනා මේ වෙලාවේ මේ ආකාරයෙන් සිදු කරනවා කියලා ඔබ සැනසීමටපත් වෙන්න. ඉතින් අනිත් කාරණේ තමයි එමියගේ ඥාතියට පුණ්‍ය අනුමෝදනා කරන අතරේදී අපටත් අපේ ජීවිතය ගැන හිතන්න මේක හොඳම අවස්ථාවක්. ඉතින් අපි දන්නවා අපි මිනිස්යන් වශයෙන් ඉපදිච්ච හැටියට අපි බොහෝ කලක් ජීවත් වෙන්නේ නැහැ. වැඩිමනොත් අපි අවුරුදු 100ක් ජීවත් වෙන්නේ. ඇතැම් විට එම් භාගයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ජීවිත කාලේ අපි කලියුත්තේ මොකක්ද කියන එක අපි තාම නොවනින් තේරුම් ගන්නට ඕන. අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි, කෙටි කාලයකට මේ ලෝකෙට ආපු අය. අන්නේ ආපු කාලේ කාටකින් අපි ඥාති මිත්‍රාදීන් යහළුවන් සමග පුළුවන් තරම් සුහදව මෛත්‍රියෙන් වාසය කරන්නට ඕන. ඒ කාරණේ අපි සිද්ධ කරන අතරේදී අපි මානසික වශයෙන් දියුණෙන්නට ඕන, ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්නට ඕන. අන්නේ දියුණු වෙන ගමන් මග තමයි ලෝකේ හැම දෙනාම දැන් තෝරගෙන තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා විශේෂයෙන් බටහිර සහ යුරෝපයේහි විශේෂ පරේක්ෂණ කරමින් ඔවුන් අනාවරණය කරන්න උත්සාහ කරන්නේ මනුෂ්‍යයාට ළඟා විය හැකි ඉහළම ආධ්‍යාත්මික දියුණුව මොකක්ද කියලා ඔවුන් සොයන්නට විශාල පරේක්ෂණයක යෙදিলা තියෙනවා පසුගිය දශක ගාන තිස්සේ. මනෝවෛද්‍යවරුන්, මනෝවිද්‍යාඥයන්, කවුන්සලර්ස්ලා මේ හැමදේම රිසර්ච් කරන්නේ කොහොමද, අපේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එක කරන්නේ නැත්නම් ස්ට්‍රෙස් ඕවර්කම් කරන්නේ කොහොමද, ඒ වගේම අපේ ස්පිරිචුවලිටි එක ඩෙවලොප් කරන්නේ කොහොමද, ඒකේ අවසාන රිසල්ට් එක මොකක්ද කියන එක තමයි දැන් රිසර්ච් කරමින් ඉන්නේ. ඉතින් අන්නෙහිදී ප්‍රධාන ක්වොලිටීස් කීපයක් වොන් අනාවරණය කළා තියෙනවා. ඒ තමයි self realization, self actualization and self fulfillment කියන. self realization ආත්ම අවබෝධය, මම කවුද, අපේ ජීවිතය මොකක්ද කියන එක තේරුම් ගන්න උන් උත්සාහ කරනවා. ඒ වගේම self actualization ආත්ම සාක්ෂාත්කරණය, තමන්ගේ ජීවිතෙන් ලබා ගන්න පුළුවන් ඉහළම ගුණාංගය මොකක්ද කියලා උන් තීරණය කරනවා. ඊළඟට self fulfillment, අපේ ජීවිතයේ පරිපූර්ණත්වය සඳහා අපට මොකද කරන්න පුළුවන් කාරණේ කියන එක ගැන ඔවුන් පරීක්ෂණ කරමින් ඉන්නේ. ඉතින් මෙන්න මෙවැනි කාලයක ඔවුන් බොහෝ දෙනෙක් අවසානයේදී ආගමික ඉගැන්වීම් කරා එමින් ඉන්නේ. හැම ආගමකම තියෙන ඉහළම ක්වොලිටීස්, ඩොක්මීන්ස්, වැලියුස් මොනවද කියලා ඔවුන් පරීක්ෂණ කරනවා. මෙන්න මෙහෙම පරීක්ෂණ කරන අතරේදී විශේෂයෙන් බුදුදහමේ තියෙන ඉගැන්වීම් ගැන වර්තමාන ලෝකෙමයි කතාබහ කරන අවස්ථාවක්. මෙන්න මෙතෙන්දී අපි බලන්නට ඕන අපට දිනු කරන්න පුළුවන් ගුණාංග මොනවද කියලා. මේ ගුණාංග ප්‍රධාන වශයෙන් ඉලක්ක වන්නේ අපේ මානසික සතුට දිනු කිරීම ඉලක්ක කරගෙන. මානසික සතුට දිනු වෙන්නේ කොහොමද? අපේ හිතේ දුක අඩු වෙච්ච ප්‍රමාණයට. දුක අඩු වෙන්නේ කොහොමද? හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය කියන මෙන්න මේ අකුසල් මූල අඩු වුණු තරමටයි අපේ හිතේ මානසික සැනසීම තියෙන්නේ. අන්නේ මානසික සැනසීම කරා යන ගමනේදී මූලිකම ගුණාංගයක් විදියට ෆන්ඩමෙන්ටල් ක්වොලිටිකක් විදියට සැලකන්නේ ග්‍රැටිටියුඩ් කියන එක. We should be grateful. කලගුණ සැලකීම කියන එක. මේ කලගුණ සැලකීමෙන් තමයි සියලුම ගුණාංග ආරම්භ වෙන්නේ. අපේ අම්මට තාත්තට සැලකීමෙන් ඉඳන් අපේ යහළු මිත්‍රාදීන්ට, උපන් රටට, ජාතියට, භාෂාවට ආදී වශයෙන් අපි හැකිතාක් දුරට කලගුණ සැලකන්නට ඕන. මේ කලගුණ සලකන තුන් දෙනෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි අපේ අම්මට අපි කලගුණ සලකන්නට ඕන, අම්මට තාත්තට දෙන්නට. ඒක තමයි පළවෙනි දේ. ඊළඟට අපේ දෙවණියට අපේ අම්මා විදියටමයි සලකන උගත් පාසලට, පාසල් මාතාවට. අන්නේ පාසලේ කීර්තිය දිනු වෙන අපි කටයුතු කරනවා. ඒ වගේමයි අපේ මදර්ලෑන්ඩ් එක, මව්බිම. ඒ අපි උපන්න භූමියට කොයි රටක අපි ඉපදුණත් ඒ ප්‍රදේශ රටට අපි ප්‍රතඥතාවය දක්වන්නට ඕන. මෙන්න මේ තුන තමයි ප්‍රධාන වශයෙන් කලගුණ සැලකීමේ සංකේත විදිහට දක්වන්නේ. ඒ නිසා අපේ දෙමව්පියන්ගේ සැලකීම, ඊට සමගාමීව අපේ ගුරුවරුන්ගේ සැලකීම, ඒවාගේ අපි ඉගෙනගත්තු පාසලට අප උපන්න භූමියට ඒ ස්ථානවල පුද්ගලයන්ගේ කීර්තියට හානියක් නොවන විදියට අපි කුමන රැකියාවක් කළත් ලෝකයේ කොහේ වාසය කළත් මේ ස්ථාන තුන ලෝකයේ ඉහළම මට්ටමට තියන්නට අපි කටයුතු කරන්න ඕන. විශේෂයෙන් ශ්‍රී ලංකාව විපදිච්ච හැය හැටියට ඔබ දන්නවා කාලාන්තරයක් තිස්සේ අපේ රටේ අය ඉතාම සමගින් ජීවත් වුණා. මොන ආගමක හිටියත් මොන ජාතියක හිටියත් ඔවුන් හැමදෙනාම සහෝදරත්වයෙන් ජීවත් වෙච්ච රටක් විදියටයි සැලකන්නේ. යතර විශේෂයෙන්ම හැම දිනෙකම බුදුදහමට ගරු කළා. ලංකා භූමියේ කවුරු ඉපදුනත් ඒ හැම දිනම ඉපදෙන්නේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය මත, දළදා වහන්සේගේ රුවන්වැලි සෑය කියන මේ උතුම් සිද්ධස්ථානවල පහස ලැබලා තමයි ඒ ශ්‍රී ලංකා භූමිය තුල හැම කෙනෙක් ඉපදෙන්නේ. රහතන් වහන්සේලාගෙන් පිරී සිටල ගිහිපු ලංකා භූමිය තුල හැම පස් කැටයක්ම රහතන් වහන්සේලාගෙන් පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වෙච්ච භූමියකයි ඔබ ඉපදිලා ඉන්නේ. ඒ නිසා ඒ භූමිය ඉපදෙච්ච හැම කෙනාටම මේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය තියෙනවා. අන්නේ ආශිර්වාදයෙන් අපි ගුණාංග වලින් ඉහළටම දිනු වෙන්නට ඕන. අන්නේ ගුණාංග වල පළවෙනි ගුණාංගය තමයි අපේ දෙමව්පියන්ට හොඳට සලකන්නට ඕන. අපේ ආධ්‍යාත්මික දියුණුව ලැබීමේ පළවෙනි පියවර තමයි අපේ අම්මා තාත්තා දැනට ජීවත් වෙලා ඉන්නව නම් එයාට හුඟක් හොඳින් සලකන්නට ඕන, එයා රැක බලා ගන්නට ඕන. අම්මා තාත්තා මිය ගිහිලා නම් කලින් කලට එයාට පුණ්‍ය ආනුමෝදනා කරන්නට ඕන. ඒ වගේම අපි උගත් පාසලට අපි කළ ගුණ සලකන්නට ඕන. පාසලේ කීර්තිය දිනු වෙන කරන්න පුළුවන් සේවය අපි කරන්නට ඕන. ඒ වගේම අපි උපන් මාතෘභූමිය දිනෙන් දින ඉහළ මට්ටමට පත් කරගන්නට අපිට කළ හැකි සියලුම දේ අපි කරන්නට ඕන. යම් කිසි කෙනෙක් ඒ රටේ කීර්තියට හානියක් කරනවා නම්, ඒ රටේ දිනුවට හානියක් කරනවා නම් පුළුවන් තරම් ඒව වළක්වගෙන ඒ අයටත් හොඳ මඟ කියා දීලා මේ රට ඉහළ තත්ත්වයට ගන්නට, රට එන්නෙනම පහළට යනවා නම් ඒකෙන් මුදවගෙන ඒ රට ඉහළ තත්ත්වයට ගන්නට අපි හැමදෙනාගේම ලොකු වගකීමක් තියෙනවා. කළගුණ සැලකීමේ මුල් පියවර මෙන්න මේක පින්නතුනි. දෙවනි කාරණය තමයි කළගුණ සැලකීමෙන් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ගමන ස්පිරිචුවල් ජර්නි එකේ ඊළඟ පියවර සෙකන්ඩ් ලෙවල් එක තමයි දානය කියන එක ප්‍රැක්ටිසින් ජෙනරොසිටි. We start our spiritual journey, which is the peace of mind, with gratitude. Then we reach the second step, which is the generosity or sharing something with others. Practicing generosity is one of the qualities that we can practice to develop our inner peace. That is why Buddhism says, he who practices generosity gains a lot of happiness. පීති මුදාරං වින්දති දාතා. යම් කිසි කෙනෙක් ජෙනොසිටි එක ප්‍රැක්ටිස් කරනවා නම්, දානීය පරිත්‍යාග ශීලීත්වය පුහුණු කරනවා නම්, ඒ තැනැත්තාගේ හිත හුඟක් ලස්සන වෙනවා. පින්නතුනි, මේ කිසිම ගුණාංගයක් ආගමකට අයිති නැහැ. ලෝකයේ හි මානව ගුණධම ගැන හැම කෙනෙක්ම පුහුණු කරන දේවල්. කළ ගුණ සැලකීම, දෙවැනි එක දානීය, තුන්වැනි එක සීලය, virtue or moral conduct. The third quality that we can practice to develop our inner peace is that discipline in our speech and behavior. Moral conduct, virtue, discipline in our speech and behavior, sila. මෙන්න මේ සීලය කියලා කියන්නේ කායික වාචික සංවරය. විශේෂයෙන් අපට පුළුවන් ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකම් වැළකීලා, කාම වරුදා හැසිරීම, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ ප්‍රධාන වැරදි වලින් අපට වෙන් වෙන්නට පුළුවන් නම් අපේ ජීවිතයේ සතුට, මානසික සුවය තවත් දිනු වෙනවා. ඒකෙන් සමාජයේ විශ්වසනීයත්වයට පත් වෙනවා අපි. ඕනම සමාජයක කෙනෙකුට නිර්භයව වාසය කරන්න හේතු වෙන මානව ගුණාංග පහක් තමයි මේකෙන් කියන්නේ. සත්ව ඝාතනයෙන් වෙන්වීම, සොරකමෙන් වෙන්වීම, වැරදි කාම සේවනයෙන් වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම. මේ දේ කරන්න අපේ ආධ්‍යාත්මික සුවය, මානසික සැනසීම දිනු වෙනවා. මෙහෙම ගිහිල්ලා අපි තවත් ඉදිරියට යනකොට අපි මෛත්‍රී භානාව පුහුණු කරනවා. Practicing loving kindness is one of the main qualities that we can practice to develop our inner peace. Contemplating on thus, may all beings be well, happy and peaceful. Again and again, we thinking of this stanza, verse, may all beings be well, happy and peaceful. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා, සීල සත්තු සුවපත්ත්වා. ඇයි අපි මෛත්‍රී වඩන්නට ඕන? අපට බොහෝ විට මනසට පීඩා ගෙන දෙන්නේ අනිත්‍යය සමග තියෙන අමනාපය නිසා. මේ අමනාපය දුරු කරගන්න පුළුවන් නම් අපේ හිතේ තියෙන මානසික පීඩා, ස්ට්‍රෙස් ආදී වූ මානසික ගැටලු රැසකින් අපට නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා he who wishes to attain the peace of mind should practice loving kindness meditation contemplating on that may all beings be well happy and peaceful. යම් කිසි කෙනෙක් මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් මේ spiritual path එකේ තියෙන ප්‍රධාන ක්වලිටියක් ප්‍රධාන ඉගැන්වීමක් තමයි මෛත්‍රී භාවනා පුහුණු කිරීම. අද ලෝකයේ කිසිදු ආගම් ભેදයක් නොමැතිව ප්‍රැක්ටිස් කරන ගුණාංග දෙකක් තියෙනවා. ඒකක් තමයි loving kindness meditation එක, අනිත් එක mindfulness එක. මේක ඉතාම වැදගත්. මුළු බටහිර ලෝකයේම මුළු යුරෝපයේම අද පාසල්වල ඒ චක්‍රලේක මගින් නීත්‍යානුකූලවම නියම කරලා තියෙනවා මේ ගුණාංග දෙක ප්‍රැක්ටිස් කරන්න. ඇයි මානසික සුවය සඳහා? අද මුළු ලෝකෙම මානසික පීඩාවෙන් ඉන්න අවස්ථාවේදී මානසික පීඩාවෙන් දුරු වෙන ප්‍රධානතම ක්‍රමවේදයක්සේ මෛත්‍රී භාවනාද පුහුණු කරනවා. ඉතින් මෛත්‍රිය පුහුණු කරන කෙනා මෛත්‍රිය නවතින්නේ ඔහුගේ ළඟ කරුණාව, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වලින්ම වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා practicing loving kindness meditation helps us to go forward in compassion, sympathetic joy and equanimity. These four things are the four sublime states that the Brahmas are dwelling with. මේ හතරෙන් තමයි මහා බ්‍රහ්මයන් බ්‍රහ්ම ලෝකයේ ඉන්න ඉහළ දිවි ලෝකවල ඉන්න සත්‍යයන් වාසය කරන්නේ මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ ගුණංග හතරත් එක්ක. ඉතින් යම් කිසි කෙනෙකුට මේ හතර ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් ඔබට මේ මනුෂ්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් බවට පත් කරගන්න පුළුවන්. If you can practice these four qualities, loving kindness, compassion, sympathetic joy and equanimity, you can make a Brahma realm in this human life. Physically we are human beings, but mentally we are Brahmas, we are Devas, if someone can practice these four qualities in his immediate life, you can see the visible results. මේ ජීවිතයේම අපට හියානිසංස දැක ගන්න පුළුවන්. එතනින් නොනවති ඉහළම ක්වලිටි විදියට අද ලෝකයේ බොහෝ දෙනෙක් ප්‍රැක්ටිස් කරන්නේ එංගලන්තය ඇතුළු යුරෝපීය රටවලුත්, ඒ වගේම ඇමරිකාව ඇතුළු බටහිර රටවල් බොහෝ මේක අද පාසල් මට්ටමේ ඉඳලා පුහුණු කරන ප්‍රධානතම ගුණාංගයක් තමයි මයින්ඩ්ෆුල්නස් එක, සතිමත් බව කියලා කියන්නේ. මොකද්ද සතිමත් බව කියලා කියන්නේ? අපේ කය සහ සිත ගැන තියෙන අවධානය සතිමත් බව, සිහිය. Being aware of our body and mind. What happens to our body and mind? Every moment our body changes, our mind also changes. We have only the present moment because the past has ceased, the future hasn't come yet. We have only the present moment. If we are able to succeed the present moment, we are able to succeed our entire life. How do we succeed our present moment? The present thought didn't come to the present from the past. The present thought will not go to future from the present. The present thought arises and ceases at the moment. If we are able to reflect on this reality again and again, we can overcome suffering completely. This is the highest quality that a person can practice in this immediate life. These four, five qualities, gratitude, generosity, virtue, loving kindness meditation, and mindfulness. You know, dear friends, these qualities don't belong to Buddhism. These qualities don't belong to any particular nation or religion. These qualities belong to those who are seeking inner peace. For our inner peace, day by day, we should practice these qualities. Gratitude, generosity, virtue, loving kindness, and mindfulness. මෙන්න මේ පහ තමයි පින්නතුනේ අපේ මානසික සතුට දිනු වෙන ප්‍රධානතම කරුණ බවට පත් වෙන්නේ. ඉතින් අපි එකට යාළුවන් වශයෙන් ඉන්න කාලේ අපි ඕනට උදව් කරන්න ඕන මොකක් සඳහාද? මෙන්න මේ කරුණ පහෙන් දිනු වෙන. අපි කැම බීමකින් උදව් කරන විතරක් නෙවෙයි. අපි ඇඳුම් පැනඳුමකින් රැකියාවක් හොයාගන්න කෙනෙකුට උදව් කරන විතරක් නෙවෙයි. ඇත්තටම අපි කෙනෙකුට ආදරේ නම්, ඇත්තටම අපි කෙනෙක්ගේ සතුට දිනු වෙන්න දිනු කරන්න කැමති නම් අපියට උදව් කරන්නට ඕන මෙන්න මේ qualities පහ පුළුවන් තරම් දුරට දිනු වෙන්න එයට අපි උදව් කරන්නට ඕන. ඉතින් මම හිතන්නේ මේ රැස්වලින බොහෝ දෙනෙක් හොඳ හදවත් තියෙන හොඳ ගුණාංග තියෙන මිතුරන් ටිකක් තමයි මේක තුල තියෙන්නේ. ඉතින් ඔබ අප දන්නවා අපි මේ ඊටාම තීරණාත්මක අවස්ථාවක මේ ජීවත් වෙන්නේ. ලෙඩ දුක් බහුල කාලයක මරණය පෙනිපෙනි අපි හැම දෙනෙක්ම ජීවත් වෙන්නේ. ඒ නිසා අපට ඕනොන් වාද කරගන්න, රණ්ඩු සරුවල් වෙන්න වෙලාවක් නෙවෙයි අපට මේ තියෙන්නේ. අපට මේ තියෙන ඉක්මනටම මේ ලබාගත් අවමිස් ජීවිතයේ ඉහළම මට්ටමට පත් කරගන්න පුළුවන් විදිහට අපේ ගුණාංග ටික අපි දිනු කරගන්නයි කටයුතු කරන්න ඕන. ඉතින් අපි යාළුවන් සමග එකතු වෙලා හැකිතාක් අපේ අම්මා තාත්තා අපි සලකන්නට ඕන, යහළු මිත්‍රාදීන්ට උදව් කරන්න ඕන, දන් දෙන්න ඕන, අපි අපේ ඩිසිප්ලින් එක හදා ගන්න ඕන, සිල්වන්ත වෙන්නට ඕන, අනිත් ලෝකේ ඉන්න හැම දෙනාටම මෛත්‍රී වඩමින් සතිමත් බව දිනු කරන්නට ඕන. අවසාන වශයෙන් අපිට කරන්න තියෙන්නේ අපේ මේ මනස, අපේ හිත, මේ වර්තමාන මොහොතේ තියෙන මේ හිත හැම මොහොතෙම හටගෙන ඒ සිතුවිල්ල නිරුද්ධ වෙනවා කියන මේ අනිත්‍යතාවය, මේ ඉන්පර්මනන්ස් එක ප්‍රැක්ටිස් කරන්න විතරයි අපට තියෙන්නේ. ඉතින් ඔබට මේ ආධ්‍යාත්ම ගමන යන්න පුළුවන් නම් ඒකේ කතකින් අප නමින් මියගේ යාළුවන්ට පුණ්‍යානුමෝදනා පිණිස හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපිත් එකට ජීවත් වෙන ඥාතීන්ට, යහළු මිත්‍රාදීන්ට ලොකු ආශිර්වාදයක් වෙනවා. මේ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එක නිසාම අපිට මේ ජීවිතයේ හුඟා කරදර කම්කට වලින් නිදහස් වෙන්න පුළුවන්, මානසික සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්, අනිත්‍ය සමග සුහඳව සමගියෙන් සතුටෙන් කාලය ගත කරන්නට මේ ආධ්‍යාත්මික ගමන මග අපට ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඔබ පින්වත් හැම දෙනාම ඔබ නමින් මියගිය ඒ ආදරණීය මිතුරා ඥාතිවරයා අෂ්ක ඛාන් මහත්මයා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පිණිස බෞද්ධ ධර්මානුකූලව ආගමික කටයුතු වලට සහභාගී වෙච්ච අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් ස්වාමින් වහන්සේලා උදෙසා දානේ පූජා කළා, සම්බුද්ධ පූජා පැවැත්තුවා. ඒ වගේම විශේෂයෙන්ම මතක වස්ත්‍රයක් පූජා කළා, පංචශීලයේ සමාදන් වුණා. අෂ්ක ඛාන් මහත්මයා කෙරෙහි තාම මෛත්‍රියෙන් මෛත්‍රිය වඩමින් අනිත්‍ය සංඥා මෙනෙහි කරලා එතුමාට පුණ්‍ය ආනුමෝදනා කළා. ඉතින් අපි නැවතත් ප්‍රාර්ථනා කරමු ඔබේ හිත පිරිසුදු කළා, දාන සීල භාවනා වශයෙන් සිදු කරගත් මේ සීලෝ පින්කමලානිසංසයෙන් සහ අපේ ජීවිත කාලය පුරාම සිදු කරගත් සියලු පුණ්‍ය දහම්වල කුසල දහම්වලානිසංසයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන ඔබ සමග දශක ගානක් එකට ළඟින් වාසය කරපු ඒ ආදරණීය මිතුරා අෂ්ක ඛාන් මහත්මයා මේ පින් අනුමෝදන්ව එතුමාගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා. අවසානයේදී එතුමා බලාපොරොත්තු වන ආකාරයට එතුමාගේ ආගම අනුකූලව ඒ ලබා ගන්න හැටි, ලබා ගන්න බලාපොරොත්තු වන ආගමික විමුක්තිය ලබා ගන්නට මේ උතුම් කුසල දහමත් එතුමාට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සතු සතු සතු දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං බයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිසෝකං හොන්තු සම්බේ පිපානිනෝ. May all beings be well, happy and peaceful. May they attain the final bliss of liberation. Dukin pelena sadhan dukin medetntwa Bien pelena sadhan bienetivetntwa Sovinte vena sadhan somnasn vetntwa නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. මේ ධර්ම දේශනාවේ කුසල ශක්තියෙන් අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවා. තව තවත් මේ වගේ ධර්ම දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. බොහොම පින්. සාදු සාදු සාදු. හොඳයි, මේ රැස්වල ඉන්න අනිත් හැටත් අදහසක් එහෙම ප්‍රකාශ කරන්න තියෙනම් ඔබටත් කියන්න පුළුවන්. Sean, can I say something? Sean, this is Sadat. Okay. Yes, brother Sadat, please go ahead. හාමුදුරුවනේ අද පැවතු පින්කම ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම අෂ්ටරකාංගේ බාල සහෝදරයා. හා හොඳයි. ඒ වගේම නිරෝෂ නානායක්කාර මහත්මියයි අපේ ශාන් නානායක්කාර මහතයි මේ සංවිධානය කරපු ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම මගේ සහෝදරයාගේ යාළුවෝ අද සහභාගී වෙච්ච සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ දුකේදි සැපේදි එතුමාත් එක්ක එකට හිටපු මේ යාළු විශේෂයෙන් එයාගේ අවසන් කාලයේදී ඔහුට අවශ්‍ය දේවල් ගැන සොයා බලපු යාළුව ඉන්දික ජයසිංහ මහතා නිතරම ධර්මෝන් ගැන සොයා බැලුවා. සතුරුවන් පෙරේරා මහතායි, ට්‍රම් විරකෝන් මහතායි, මවින් මොකන්දුර මහතායි, අපේ රුණෑගුළු පාල තිරණකෝන් මහතා, ඒ වගේම ප්‍රිමාල්ඩි සිල්වා මහතා නිතරම අයියා ගැන සොයා බැලුවා. ඒ සියලු දෙනා ලියෝන් ලෑන්ඩස් මහතා නිතරම ලංකාවට ආපු වෙලාවේ අයියා ගැන සැලකිලිමත් වුණා. අපි කාටින් වැරදි වෙලා තියෙනවා. ඉතින් මගේ සහෝදරයා වචනයකින් හෝ ක්‍රියාවකින් කාට හරි වැරද්දක් කරා නම් අද හමු වෙලා ඉන්න අපේ පිරිස අතර සහ මෙතන නැති උදවිය කරුණා කරලා එතුමාට සමාව දෙන්න කියලා මම අයදිනවා ඒ අයගේ. හොඳයි, මං හිතන්නේ ඒ අෂ්ක කාන් මහත්මාගේ ළඟ තිමිච්ච හොඳ ගතිගුණ හින්දම තමයි මං හිතන්නේ මේ හුඟ දෙනෙක් සහභාගි වෙලා මේ පින්කමට උදව්පකාර කළේ. ඉතින් ඒකෙම පේන එතුමා කොච්චර ගුණදහම් තිමිච්ච කෙනෙක්ද කියලා. ඉතින් එහෙම නැත්තම් මේ වගේ එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මං හිතන්නේ මේ රැස්වෙච්ච බොහෝ දෙනෙක් වසර 40කට අධික කාලයක් එතුමා ළඟේ මාසෙක රු මිතුරනුයි මෙතන මේ ඉන්නේ. ඉතින් අප විශේෂයෙන්ම මේ රැස් වෙච්ච හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපිත් ඒ යහළු මිත්‍රාදීන් හැම දිනාමත් ඒ අෂ්ක්‍ය කාන් මහත්මාගේ පවුලේ ඥාතීන්ට ඒ ජමපියන් ජීවත් වෙනා නම් ඒ ඇයට සහෝදර සහෝදරයන් හැම දිනාටම අපේ සංවේගයත් අපි ප්‍රකාශ කරනවා. ඉතින් එතුමා බලාපොරොත්තු වන ආකාරයට ආගමනුකූලව එතුමාගේ සසර ජීවිත සුවපත් කරගන්නට මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි. My brothers and sisters, if there's anyone who like to speak a word about our brothers of Ashka Khan, please feel free to say anything. දැන් මං හිතන්නේ අනිත් අය වචනෙන් ප්‍රකාශන කරට හදවතින්ම සංවේග වෙනවා ඇති. ඒ හැම දිනෙකම තමන්ගේ සංවේගය ප්‍රකාශ කරන අවස්ථාවක් විදිහට අපි මේ අවස්ථාව සැලකමු. ඉතින් ඒ අතර තවත් කාට හරි කතා කරන්න තියෙනම් අවස්ථාවක් තියෙන ඔබේ මයික් එක අන්මියුට් කරලා ඔබට වචනයක් කියන්න උනත් පුළුවන්. හොඳයි, බොහෝ දෙනෙක් සංවේගීය ලිඛිතව ප්‍රකාශ කරන බවට පේනවා. හොඳයි, එහෙනම් ඔබ හැම දිනාටම බොහොම ස්තුතියි. ඔබේ ආදරණීය සහෝදරයා මිතුරා වෙනුවෙන් මේ ඔබ ඉතාම වටිනා අර්ථවත් කුසල ධර්මයකට සහභාගී වුණා. ඔබේ යුතුයකම ලොකු ෆියුනරල් එකකට සහභාගී වෙලා ඔබ දැක්කුවා වගේම ඊට නොදෙවෙනි විදියට කිසිදු වඩුවක් නොමැතිව ඉතාම ඉහළින් මේ ආගමික කටයුතු වලට ඔබ සහභාගී වෙලා ඔබේ යුතුකම අෂ්ක කාන් වෙනුවෙන් අවසන් අවස්ථාවට කරන්න පුළුවන් යුතුකම ඔබ සිද්ධ කළා කියලා ඔබ හැම දිනෙකම හිතේ සැනසීම ඇති කරගන්න. ඉතින් මෙවැනි අවස්ථාවක ලෝකයේහි විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තියෙන වාතාවරණය අනුව අපිට මීට වඩා කරන්න පුළුවන් දෙයක් නැහැ. කරන්න පුළුවන් උපරිම දේ ඉතාම අර්ථවත් විදියට ඉතාම ලස්සනට ඔබටත් ඒ යහළුවාටත් දෙපිරිසටම පින් වැඩෙන විදියට ඉතාම ලස්සනට ඔබ සිද කරගත්තා කියලා ඔබ හිතේ සැනසීම ඇති කරගන්න. ඉතින් මේ සියලු පින්කම ආනිසංසයෙන් පින්කම සංවිධානය කළ ශානානක්කර මහත්මා, නිරෝෂානෝන මහත්මිය ඇතුළු සහභාගී වෙච්ච හැම දෙනාටම මේ සියලු පින්කම ආනිසංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව ඔබ බලාපොරොත්තු වන විමුක්තිය ලබා ගන්නට මේ උතුම් පිනත් ඔබට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමෙන්ජතු. May all beings be well, happy and peaceful. May you be well, happy and peaceful. Sadhu, sadhu, sadhu. Bohami stuti. Bohami stuti. Bohami stuti. Teruvan saranai.